එතකොට ඒක හැම විටම මතක් කරගෙන ඒක පින් අනුමෝදන් කරගත යුතුද නැත්නම් මේ එතනින් දැක්වම සත්‍යය ඇත්තටම යුතුද? ඇත්තටම යුතුද? තපස් රකින්න කාලේ සමහර ගස් හරි ලස්සනයි. ඒ ගස්වල කොළ තැඹිලි පාටයි. ඇයි මේ අරිත නිස්පාදන නඩුවේ සීතල වැඩි නිසා? හරි ලස්සනයි. හරි ලස්සන පරිසරේ. ඒ එකකින් වතුපාදානේ උන්නේ. මම දැකපු ක්‍රමයක් තියෙනවා මේ විදිහටමයි. මේ ගහ මම දැක්කයි කියලා හිතුවාම දැන් මම ඒක ගත්තනේ. මම ඒක අල්ලා ගත්තා. මේ ගහ මට පෙනෙන්න තිබුණා. ඒ නිසා පෙනුණා. හේතුවක් තිබුණා මේක දකින්න. ඒ නිසා ඒක පෙනුණා. දැක්කේ නෑ මම පෙනුණා. මට හැයෙන්න තිබුණා. ඒ නිසා මේවා හැයෙනවා. අයියා බයිනවා. අර වැඩපොලේ කට්ටිය බයිනවා. මගේ ඔන්නම හිතවත් යාළුවා මට දොස් කියනවා. ඒ දොස් ඇහෙන්න තිබුණා. ඒ නිසා හැයෙනවා. බැනුම් ආන්න තිබුණා. ඒ නිසා බැනුම් හැයෙනවා. මේක කන්න තිබුණා. ඒ නිසා කැවෙනවා. මේක තමයි අද මට වෙන්න තිබුණේ. ඒ නිසා ඒක වුණා. මේක තමයි මට අද ලැබෙන්න තිබුණේ. ඒ නිසා ලැබුණා. මේ විදිහට ඒ හැමදේම ලැබිලා, පෙනිලා, දැනිලා, ඇඟිලා, සිතිලා අත්හැරෙනවා. දාන පාරමිතාව. දානය කියන්නේ අයිම වෙනවා කියන එකනේ. තමන් සතුද අන් සතු කරනවා. තමන් දැක්කේ නැහැ, තමන්ට දැක්කේ නැහැ. තමන් දැක්ක දේ තමන්ට තමන් දැක්කේ නැහැ. ඒක පෙනුණා. ඒක අත්හැරුණා. දානය දුන්නා. මේ විදිහට ආයතන හය තුලින්ම තමන් උපාදානය කරගන්න අල්ලගන්න හැම දෙයක්ම තමන්ට මේ විදිහට දානය දෙන්න පුළුවන් නම් අත්හරින්න පුළුවන් නම් දාන පාරමිතාව සම්පූර්ණයි. අපි පුරුදු වෙලා ඉන්නේ මේ ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් සමෙන් සිතින් අල්ලාගෙන මැරෙන මොහොත වෙනකොට අර ටික අත්හරින්න උත්සාහ කරනවා. දන් දෙනවා, ඉඩම් ලියනවා, දේපොළ ලියනවා, අරක පවරනවා, මේක පවරනවා. ඒක සාර්ථක නැහැ. ඒ මොහොතේ මේක අත්හරින්න ඕනේ. තමන් ගනුදෙනු කරන, තමන් ජීවත් වෙන පරිසරය තුළ ඒ මොහොතේම ඒ ගනුදෙනුව එතනම අත්හරින්න ඕනේ. මේ මගේ පුතා නෙමෙයි. මට පුතෙක් වශයෙන් ලැබෙන්න හිටියා. ඒ ඉඳලා ලැබුණා. එයත් සසරේ තුන්තරා බෝධි එකක් පතාගෙන යන බෝධිසත්වෙයි. ඒ බෝධිසත්වයා ඉපදිපද යනකොට ඉපදෙන්න තැනක් ඕනේ නිසා මෙතන සුදුසුයි මෙතන ඇවිල්ලා ඉපදුණා. ඉපදෙන්න තිබිච්ච නිසා ඉපදුණා. මට පුතෙක් ඉපදුන්නේ නැහැ. ඒ ඉපදෙන්න තිබුණා යාට එතන. වෙන කෙනෙක් ඉපදෙන්න බැරිද? පුළුවන්. එහෙනම් අයි පළවෙනි එක්කෙනා පිරිමිලම යවලා දෙවෙනි එක්කෙනා ගැහැණුලම යවෙන්නේ. අයි පළවෙනි එක්කෙනා ගැහැණුලම යවලා දෙවෙනි එක්කෙනා පිරිමිලම යවෙන්නේ. එහෙම තමයි ඉපදෙන්න තිබුණේ. ඒව අපට වෙනස් කරන්න බෑ. කුසියේදි මැරෙන්න තිබුණා. ඒ නිසා මලා. ඉපදිලා අවුරුදු 7න් 8න් 10න් පැවිදි වෙන්න තිබුණා. ඒ නිසා පැවිදි වෙලා ගියා. එයා අපට අයිමි වුණා. අයිමි වෙන්න තිබුණා. අයිමි වුණා. අයිමි කළා නෙමෙයි. මේ විදිහට හැමදේම අල්ලගන්න නැතුව ගනුදෙනු කරන්න පුළුවන් නම්, ඒ අල්ලගන්න නැතුව ගනුදෙනු කරන හැම මොහොතෙම එයා දානය දෙනවා. අල්ලගෙන ගනුදෙනු කරන හැම මොහොතෙම අදින්නා දාන කරනවා. දුන්නා කිරිපැණි දානයක් ආයි කියලා වැඩක් නැහැ. ගිය අවුරුද්ද ආම්දුගල හදටත් කතා කරනවා කිරිපිඩු දාන්න නියමයි කියලා. දැන් එයා අවුරුද්දක් වෙනකන් ඒක අල්ලගෙනනේ. කිරිපිඩු දානයක් පූජා වෙන්න තිබුණා. කොහෙන් හරි ඒක සැකසিলা ඒක පූජා වුණා. ඒ වෙලේ මේකත් ඇරියා. දන් දුන්න. එයා දානයක් වේදීලා තියෙන්නේ. හැම තප්පරයක් ගානේ හැම මොහොතක් ගානේ අපට අල්ලා ගන්න නැතුව උපාදානය කර ගන්න නැතුව යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් එයා ශ්‍රේෂ්ඨ දාන පාරමිතා පුරන බෝධිසත්වෙයි. මම නිතරම පරීක්ෂා කරන්න ඕනේ මාර්ගය වඩනවද? එහෙම නැත්නම් මාර්ගය පිරියනවද කියන එක නෙමෙයි. මගේ බෝධියට අදාළ පාරමී හරියට වැඩෙනවද කියන එකයි. මගේ පරිසරය, මගේ පාරමී වලට මම උපයෝග කරන්න ඕනේ. මං කරන රක්ෂාව, මං ගනුදෙනු කරන සියලුම කෙනා මගේ පාරමී වලට ගැළපෙන විදිහට මං අඩගස්ස ගන්න ඕනේ. එතකොට තමයි අපිට තුන්තරා බෝධියෙන් එකකින් පිරිනිවන් පාන්න පුළුවන්. පතන්නේ රාත් බෝධිය නම් ඒකට අදාළ පාරමී පුරන්න ඕනේ. ඒකට දස පාරමිතාවට අදාළ දේවල් කරන්න ඕනේ. අල්ලගන්න නැතුව අත්තරලා ගනුදෙනු කරන්න පුළුවන් නම්, ඒ හැමදේ තුළ මේ ධර්මතාවය දකින්න පුළුවන් නම්, දාන පාරමිතාව පුරනවා. කියන ගමන් ඒක අමුතුවේම අපිට කුසලයට හරව ගන්න. දැන් මම උපාසක මාතර බණ කියනවාද? මං දැන් උපදෙස් දෙනව නෑ. ඒවා හැයෙන්න තිබුණා. ඒ නිසා මෙන් කියවෙනවා. මම නෙමෙයි කියන්නේ. ඒක කියන්න තිබුණා කලින්. ඒක තීරණය වෙලා තිබුණා. ඒක ආන්නත් ඒක කලින් තීරණය වෙලා තිබුණා. ආන්න තිබිච්ච නිසා හැයෙනවා, කියන්න තිබිච්ච නිසා කියවෙනවා. අපේ එකක් නෙමෙයි. එන්න අපි අල්ලාගෙන නැහැ. එතකොටත් දාන්නේ ඒක ධර්ම දාන්නේ. කිව්වා නියම බණ ටිකක් ඒ කට්ටේ සී නැති වෙන්න. ආයි ඉතින් ආයි බණ හොන්නේ නැහැ. සේරම ටික කිව්වා දැන් නිවන් දකින්න පුළුවන්. දැන් මං ධර්ම මාන්නයක් නෙමෙයි වඩන්නේ. මගේ දක්ෂකම්නේ පෙන්නන්නේ. මගේ කෙරුවාවල් නෙමෙයි කියන්නේ. උම්මත්තක බණක් මේක. 100ක් නැති බණක් නෑ. ඒ කට්ටියට කුසල් තිබුණා මේක අහන්න. මගෙන් මේක කියවෙන්න තිබුණා. මට කියන්න තිබුණ නිසා කියවුණා. ඒ කට්ටියට හාන්න තිබිච්ච නිසා ඒක ඇහුණා. විශ්ව ධර්මතාවයක්. අපි මොකවත් කළේ නෑ. ඒක නියතමානි බණක්. ඒකට කියනවා ධර්ම දාණය කියලා. මේ ලෝකේ ගොඩාක් දේවල් අපි කලා කියන තැනට තමයි අපිපත් වෙන්නේ. කෙරුණා කෙරුණා කෙරිච්ච තැනටයිපත් වෙන්න ඕනේ. එතකොට දානේ. උපාසක මාත්‍ර මම බත් එකක් දීලා හැම තැනම කියනවා. මම මේ මාත්‍ර බත්යක් දුන්නනේ. අබැට මයික් එකේ කියනවා මම ආවල් දවසේ අරින්න අරින්න අර මාත්‍ර එයාට මම බත්යක් දුන්නනේ. දැන් එයාට ඒක ආශිර්වාදයක්ද ලැජ්ජාවක්ද? මේ මනුස්සයාගෙන් බත් එකක් කාලා මම විඳින දුක හැම තැනම මගේ පවුරු ගන්නවනේ මෙයක. ඒ බත් එකට වඩා මට වාටිකක් දුන්නා නම් හොඳයි. ඇයි හැම තැනම කියනවා අර ඉස්කෝලේ පන්සල් එකේ තර මයික් එකේ කිව්වනේ. අර ළමයාගේ තාත්තට මම බත් එකක් දුන්නා කියලා මට දැන් මම වමන දණ්ඩක්ද වහ බොණ්ඩ වෙලා තින්නේ. දැන් මේ මනුස්සයාට විශාල ලැජ්ජාවක් නේ. දැන් මේ එකක් නෙමෙයි දෙය කරන්නේ. එයාට ඇහුන්නේ නැහැ. නමුත් ඒ දීපු දෙය කරපු දෙය අපි නිතර නිතර මෙනෙහි කරන එක බැරි වෙලාවත් මෙනෙහි කරන එක වචන වලින් කියවන මේ මනුස්සයා බෙල්ලේ වැලදා ගන්නවා. ඒ ඉවසගෙන ඉන්න බෑ මනුස්සයාට. පන්සල ආන්දරණ කෙනා මේ අපේ ආන්දරණ මම දානයක් දුන්නනේ. ඒ පැණිවල වලේ ම රසට ඇදලා දුන්න දානේ ආන්දර බලන ගිය සතිය දාන්නේ මේක තාම කියනවනේ. එකක් කියනවා හනිද්දක් කියන පාරවල් වල බස් එක යනකොට ආන්දර උපසමත් මේ ආන්දරණ අපි දානයක් දුන්නානේ කියලා බස් එක ඇතුළේ කියනවා. දැන් ආන්දර ආයි දානේ ගනීද අපි? ආයි කීයට පේරු දානි කැන්සල් නම කපනවා කියලා. කවුරු දානේ දුන්නත් මෙයාගේ දානේ එන්න බෑ මේ සීමාවට. ඇයි? ඒක යට ලොකු අපහාසයක්. මේක කෙනෙකුට හැෙන්න කිව්වාම ඇහෙන්නේ නැතුව කිව්වාමත් ඒ අපහාසය තියෙනවා පාසක මාත්‍ය. මේක අපහාස පැත්තෙන් බැලුවාම નિયમિત කම්මා කම්මඵලයට අනුව බැලුවාම කුසලයේ මෙනෙහි කරන්න කුසලයේ මෝරනවා. දැන් තුවාලයක් තියෙනවා පොත්ත පොඩ පොඩ පොඩ ආවේගෙන කළු පාට වෙනවනේ. ටක් ගලා රිලව් වාගේ කාරණ පොත්ත ගලවනවා. ලේ ටිකක් එනවා ආයි බැටරිින් ටිකක් දානවා පොඩ මේ කරනවා. දවස් දෙකෙන් ගලවම ආයි පොඩක් ආවිලා කළු පාන. ආයි අරක ඌරලා පොත්ත ගලවනවා. දැන් කියන්න මට මේ තුවාලය සනීපෙන්ට අවුරුදු කීයක් යයිද? මැරෙනකන් තියනයි වේලෙන්ද දෙන්නේ නැහනේ. ඊළඟ වාගේ අර පොත්ත ඌරලා ගලව ගලව තුවාලෙ පාරනවා. එහෙනම් පාරන්න තුවාලෙ වණ වෙනවා වාගේ. කුසලයේ නැවත නැවත මෙනෙහි කරන්න කුසලයේ මෝරනවා. අකුසලයේ මෙනෙහි කරන්න රාගයේ මෙනෙහි කරන්න ලෝභයේ මෙනෙහි කරන්න ද්වේෂයේ මෙනෙහි කරන්න කියොත් අකුසලයේ මෝරනවා. නං කුසලයේ මෝරන්න ඉපදෙන වාර ගන්නට මොකද වෙන්නේ? 2-3-4 අරක ස්කෝර් එක වැඩි වෙන අර ක්‍රිකට් ගානකොට අර බෝලේ යන්න අරක වැඩි වෙනවා. එහෙම එකක් මේ වෙන්නේ. අපේ ධාරිතාව වැඩි වෙනවා. කුසලයේ ධාරිතාව වැඩි වෙනවා. ඉපදීම තිබුණේ 6 වතාවයි. දැන් 20 වතාවක් වෙලා. තව මෙනේ කරන්න කුසලයේ මෝරනවා දැන් 40 වතාවයි. මැරෙන මොහොතේ බලනකොට 500 වතාවයි. දැන් හරිනේ කතාව. එක දානෙයි දීලා තින්නේ 500 වතාවකට බව හදලා. හරිද වැරදිද? වැරදි. දානයක් දුන්නාම තියෙන්නේ බව 3යි නම් ඒක 2කට බයින්න එපාය. අත්තරිනකොට නිදාස් වෙන්න එපාය. නිවන ලඟ වෙන්න එපාය. හත්තරින්ද අත්තරින නිදාස් වෙලා නැහැ. වැඩි පුරව් වෙලා. මේ මෙනෙහි කිරීම තුළින් අකටයුත්තක් වෙලා. මේක කම්මා කම්මඵලවලට අනුව බැලුවාම. අත්තරින්නේ නිදාස් වෙන්නනේ. මෙනෙහි කර රැතිස්සේ කරදර වෙනවා නම් කලබල වෙනවා නම් මානසික වේ පීඩාව විඳිනවා නම් දැන් අත්තරීමක් වෙලා නැහැනේ. අත්තරීමේ ධර්මතාවයට අනුව මෙනෙහි කිරීම තුළ නැවත නැවත අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ. අත්තරීම සිද්ධ වෙලා නැහනේ. ඒ ධර්මතාවයට අනුව ඒක මෙනෙහි කරන එක වැරදි. හැමදේම අනිත්‍ය නම් දීපු දේ නැවත නැවත මෙනෙහි කරන්න අනිත්‍ය ධර්මතාව පිළිගන්නේ නැති නිසානේ. ඒ නිසානේ ඒක මතක නැති කරන්නේ නැත්තේ. මම වයසට යනවා නම් මේක දුන්නත් නැත්නම් පැවිසතරින් පිළිණු වෙනවා නම් බතක් වෙලා තියාගන්න පුළුවන් ද අවුරුද්දක් විතර. බෑනේ ව්‍යංජනයක් අදලා දවස් දෙකක් තියන්න බෑනේ. පිළිණු වෙනවානේ. එනම් එක දුන්නත් නැතත් පිළිණු වෙනවා. හොඳ වෙලාවට පිළිණු වෙන්න කලින් පූජා කරගත්තා. ඒක අත්හැරලා දානවා. ඒක නිදාස් වෙනවා. ඒ අනිත්‍ය ධර්මතාවය තුළින් සෑයීමටපත් වෙනවා. උත්තරේ හම්බුණා කියලා මට හිතෙනවා. කුසල් තිබුණොත් සැපවත් ඉපදෙනවා. අකුසල් තිබුණොත් දුක්සයිත ඉපදෙනවා. දෙකම නැත්තම් පිරිනවම් පානවා. දෙකම නැත්තම් කර්මයක් නැහැනේ. කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ කුසල් අකුසල් වශයෙන් දෙක ආකාරයිනේ. දෙකම නැත්නම් කොහොමද ඉපදෙන්නේ? ඉපදීම නැවතුණා. ඒකයි කුසල් අකුසල් දෙකම අත්හරින්න කියලා කියන්නේ. නරක වැඩ කරන්න යන්නත් එපා. හොඳ වැඩ කරන්නත් යන්න එපා. Tamanda adu paal tika adaagena keles niroga karaganna. Nivan dakina kattiya kusal karanne, pinkam karanne, bodhi chaitya adanne, ඇයි පින්කම් කරුවාම දිව්‍ය ලෝකෙකින් ඉපදෙනවා. ඒගොල්ල දස අකුසල් කරන්නෙත් නැහැ. පව්කම් කරුවාම ආයි කියලා අපාය ඉපදෙනවානේ. දෙකම කරන්නේ. ඇයි ඒගොල්ලන්ට ඉපදීමක් අවශ්‍ය නැහැ. ඒගොල්ල කරන්නේ කෙලෙස් නිරෝධ කරන එක. පිළිවන් පාන කට්ටිය හොයන්නේ මේ විදිහට. එයා කුසල් වඩන මෙයා ඉපදෙන කෙනෙක්. මෙයා වැරදි වැඩ කරන මෙයාත් ඉපදෙන කෙනෙක්. මෙයා දෙකම කරන්නේ. මෙයා කෙලෙස් නිරෝධ කරනවා. අඩුපාඩු හදන එනම් මෙයා පිළිවන් පාන කෙනෙක්. එහෙනම් මගේ චරිතය දිහා බලනකොට මම පිනට කෑදරද? අකුසලට කෑදරද? වැඩිපුර කුසල් වඩනවාද අකුසල් වඩනවාද? ඒකටනෝ තීරණය වෙනවා මම ඉපදෙන කෙනෙක්ද නැද්ද කියලා. ಗುಣ වඩනවා නම් අඩුපාඩු නිවැරදි කරනවා නම් කෙලෙස් නිරෝධ කරනවා නම් ඒකාන්ත වශයෙන් මම පිළිවන් පාන කෙනෙක්. ඒක යා නිරෝධ කරන දක්ෂකමට අනුව. දැන් සමහර උපාසකම්මලා ඉන්නවා මේ පොඩ්ඩක් ඉන්න කැමිටික ලෑස්ති කරන්න කියලා කුස්සියට ගිය පැය කමාරෙන් කැමිටික ලෑස්ති. සමහර උපාසකම්මලා ආල්ති බම ඉස්සර කඩේ සී නැති වෙනවා. උදේ ආල්ති බම හවස 3:00 මාර වෙනවලු ආල්ති කොකම් බාන්න. අර මිනිස්සුන්ට සී නැතිවලා සමහරුන් ඉන්නවා ඕම වැරහැලියල ඇයි කතා කරගන්නවත් පණ නැහැ. ඇයි උදේ කැමත් නැහැ දවල් කැමත් නැහැ රා කැමකට පැය දෙකක් තියෙද්දි තමයි දවල් කැමම් වෙන්නේ. බත් මුට්ටිය බහන්නේ 3:00. ඇයි එච්චර වෙලාවක් යනවා? එයාගේ දක්ෂකම ඒක. සමහර කටින පැයෙන් කැමලා ඇති. පැයෙන් කැමලා. ඩග්ගල මේකේ මේ ආල් ටික තිබ්බා, ආරකේ හොද්ද තිබ්බා, තව ගල් තුනක් තිබ්බා, දර ටිකක් දැම්මා, තව එකක් ඒකේ තිබ්බා. ලිපෝල් තුනම නඩත්තු කරනවා යා. මේකට පොල් කිරි දානවා, ආරක ඇඳි ගන්නවා, මේක ටෙම්පරරි කරනවා. පැයෙන් එනකොට කැම ටික ඔක්කොම ලෑස්ති. අරයා මොකද කරන්නේ? බත හොදලා ඔක්කොම කරලා ලිපේ තියලා බලාගෙන ඉන්නවා ඒක පිච්චෙනකම්. පිච්චිලා ඔක්කොම ඉවරලා ලස්සනට ඒක හදලා ඒක පැත්තකින් තියලා නැවත දර දාලා තමයි හොද්ද ලිපේ තියන්නේ. අර මිනිසුන්ට සී නැති වෙනවා. එච්චර වෙලාවක් එයාගේ දක්ෂකම. අඟුලිමාලට විනාඩි 5න් මේක නිරෝධ කරන්න පුළුවන් වුණා. අද ආනන්දාන්දරන්ට අවුරුදු 20 ගානක් 30 ගානක් ඉඳලා ඒක කරන්න බැරි වුණානේ. තථාගතයන් වහන්සේ පිරිනම් පානකනුත් කරන්න බැරි වුණානේ. ඇයි? එයාගේ දක්ෂකම එච්චරයි. අපි ගොඩාක් දක්ෂ නම් සමහරට මේ තව ටිකෙන් මේක වැඩෙන්න පුළුවන්. යන ගම වැඩෙන්න පුළුවන්. අද රාත්‍රියේ මේක වැඩෙන්න පුළුවන්. පිට උදේ වෙනකොට වැඩිලා තියෙන්න පුළුවන්. සතියකින් වැඩෙන්න පුළුවන්. අවුරුදු 7න් වැඩෙන්නත් පුළුවන්. සමහරට මේ භාවයේ වැඩෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක දක්ෂකම මත.